ඒ භාග්‍යවත් වූ අරහත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේට නමස්කාර වේවා. නමෝ බුද්ධාය. සොඳුරු සිත් ඇති, වැටුණු සිල් ඇති, නිමල ගුණ ඇති ශාන්තිනායක අමාමෑණි ලෞතුරා බුදුපියාණන් වහන්සේගේ අසිරිමත් මුව මණ්ඩලෙන් දේශනා කරන්නට යෙදෙනු අසිරිමත් ශ්‍රී සද්ධර්මය ශ්‍රද්ධා නාලිකාවේ අසිරිමත් දම්සක වැඩසටහන තුළින් ශ්‍රවණය කරන්නටයි අදත් ඔබ මේ සූදානම් වන්නේ. අද දිනේදීත් අපගේ ගෞරවනීය ආරාධනය පිළිගෙන අප කෙරෙහි මහත් කරුණාවෙන් වැඩම කොට වදාළේ දඹදෙනිය මුතුගල මහමෙවුනාව අනකාරිකා භවනා අසපුවෙහි වැඩවෙසෙන පින්වත් කුරුණෑගල නාගදත්තා මෑණියන් වහන්සේ. පින්වත් මෑණියන් වහන්ස, ඔබ වහන්සේගේ පාද නමස්කාර කරමින් අපි මේ අවස්ථාවේදී අසිරිමත් දම්සක වැඩසටහනට ඔබ වහන්සේව පිළිගනු ලබනවා. පින්වත් මෑණියන් වහන්ස, සියලු ලෝ සතුන් උදෙසා මහා කරුණාවෙන් සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නට යෙදුණු ඒ ශ්‍රී සද්ධර්මය අප කෙරෙහිද දේශනා කරනු මැනවි. අවසරයි පින්වත් මෑණියන් වහන්ස. සාදු සාදු සාදු නමස්කාර වේවා බුදු රුවනට සමදා බුදු හිමි සරණ යමි. නමස්කාර වේවා ධම්රුවනට සමදා සදහම් සරණ යමි. නමස්කාර වේවා සංඝ රුවනට සමදා මහා සංඝ සරණ යමි. නමස්කාර වේවා තුනුරු වෙනට සමදා තිසරණ සරණ යමි. සාදු සාදු සාදු. නමෝ බුද්ධාය. ශ්‍රද්ධාවන්ත පින්වත්නි, මේ යුගයේ ඉපදුණු අපි හැමෝම බොහෝම වාසනාවන්තයි. වාසනාවන්ත වන්නට හේතුව තමයි අපට ඉපදීපදි මෙරි මෙරි දුක්කින්ද විඳ යන සසර ගමනක උරුමය නවතාලන දහමක් කියා දෙන භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමකගේ සසුන මුණ ගැසීම. පින්නතුනි, අපගේ භාග්‍යතුන් වහන්සේ මේ ලෝකේට අපි විසඳාගත නොහැකි ගැටලුවක පැටලී සිටින සත්‍ය විවර කරලා ඒ ගැටලුවෙන් අත්මිදින මාවත මනාකොට දේශනා කළා. එය සදාකාලික සත්‍යක් වුණා. ඒ සත්‍ය කොපමණ යථාර්ථයක් වුණාද කියන්නේ භාග්‍යතුන් වහන්සේ එක් අවස්ථාවක දේශනා කරනවා. තිකිච්ඡන කියන සූත්‍රයේදී පින්වත් මහණෙනි, මේ ලෝකයේ මිනිසුන්ට වාතයේ කිපීම නිසා රෝග වැළඳෙනවා, සෙම කිපීම නිසා රෝග වැළඳෙනවා, පිත කිපීම නිසා රෝග වැළඳෙනවා. හැබැයි මේ රෝග වැළඳුනහම විරේචන බෙහෙත් දෙනවා රෝගය සුව කරන්න. නමුත් පින්වත් මහණෙනි, ඒක හරියන්නත් පුළුවන්, වරදින්නත් පුළුවන්. නමුත් තථාගතයන් වහන්සේ යංචකෝ භික්ඛවේ අරියං විරේචනං දේසිස්සාමි. පින්වත් මහණෙනි, මම ඔබට ආර්ය වූ විරේචනය දේශනා කරනවා. පින්වත් මහණෙනි, මේ විරේචනය ඔබ හරියට පාවිච්චි කළොත් මේ ජාති, ජරා, මරණ, ශෝක, වැළපීම්, දුක් දොම්න සුසුම් හෙලීම් කියන මේ සියලු රෝග සම්පූර්ණයෙන්ම නැත්තටම නැති වෙලා යනවා. ආයෙ හට ගන්නවා කියන කාරණය සිද්ධ වෙන්නේ නැහැ. පින්වත්නි, මේ සත්‍ය එදා මෙදා තුර අසත්‍ය බවට පත් වෙන්නේ. ඒ සත්‍ය අදින් ඉදිරියට එන ලෝකයටත් සත්‍යයක් බවටම පත් වෙනවා. ආන්නේ භාග්‍යතුන් වහන්සේ වදාළ සත්‍ය තමයි අපි මේ ශ්‍රවණය කරන්න සූදානම් වෙන්නේ. අද දවසේ අපි ඉගෙන ගන්නට සූදානම් වෙන සූත්‍ර දේශනාව අංගුත්තර නිකායේ දසක නිපාතයට තමයි ඇතුළත් වෙලා තියෙන්නේ. මේ දේශනයේ නම කරජ කාය සූත්‍රය. මොකද්ද කරජ කාය සූත්‍රය? කරජ කාය කියලා කියන්නේ මේ අප සතුව තියෙන භෞතික කයට. මව්පියන් නිසා හටගත්ත, ඇතිලීම් පිරිමැදීම් නිසා පවතින, ආහාර පාන වලින් පෝෂණය වෙන, බෙහෙත් හේත්වලින් යැපෙන මේ කයට කියන නමක් තමයි කරජ කාය කියලා කියන්නේ. හැබැයි මේ දේශනයේ විශේෂත්වය භාග්‍යවතුන් වහන්සේ මෙතනදී විස්තර කරන්නේ කය සම්බන්ධ විස්තරයක් නෙමෙයි. කයට රැවටුණු ලෝකයට මේ සිතේ සිදුවෙන විශ්මිත ක්‍රියාවලිය ගැන තමයි භාග්‍යවතුන් වහන්සේ දේශනා කරන්නේ. භාග්‍යවතුන් වහන්සේ විශ්මිත ප්‍රකාශයකින් මේ දේශනය ආරම්භ කරනවා. නාහම් භික්ඛවේ සංචේතනිකානං කම්මානං කතානං උපචිතානං අප්පටිසං විදිත්වා ව්‍යන්ති භාවං වදාමි. පින්වත් මහණෙනි, මේ දැන දැන කරන ලද, දැන දැන රැස් කරන ලද, චේතනාත්මකව කරන ලද කර්මයන්ගේ විපාක නොවිඳ අවසන් වෙන්නේ නැහැ. තංචකෝ දිඨේවා ධම්මේ, එක්කෝ එක විපාක දෙනවා මේ ජීවිතයේදී, උපපජ්ජේවා එක්කෝ ඊළඟ ජීවිතයේදී, අපරේවා පරියායේන, එහෙම නැත්තම් නිවන් දකින මොහොත දක්වා. වරින් වර මේ තමන් දැන දැන කරන ලද, දැන දැන රැස් කරන ලද කර්මයන්ගේ විපාක තමා ඉදිරියට පැමිණිලා සැපදුක් තමාට මුණගස්සන. භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා, ඒ නිසා පින්වත් මහණෙනි, මේ රැස් කරපු කර්ම චේතනාත්මකව රැස් කරපු දේ විපාක නොවිඳ අවසන් වෙන්නේ. එහෙනම් දැන් බලන්න පින්වත්නි, අපගේ ජීවිතවලට, කියන්නේ මේ ජීවිතයේ කෙනෙක් යහපත්ව ගත කරන්න පුළුවන්. නමුත් මේ දේශනාවට අනුව, අපි මූණ දීලා තියෙන ඉරණමට අනුව, අපි කලින් ජීවිතයේ කරපු ඕනතරම් අකුසල කර්ම හෝ කුසල කර්ම අපිට මුණ ගැහිලා විපාක දෙන්න පුළුවන්. සමහර විට හොඳට ගුණ යහපත් ඉන්න අය ඉන්නවා, නොහිතෙන විදිහට කරදර කම් කටුළු කඩා වැටෙනවා. හැබැයි එයා ඒක දන්නේ නැත්තම් මේ භාග්‍යවතුන් වහන්සේ වදාළ දහම් පරියාය මොකද සිද්ධ වෙන්නේ? එයා ඒ තුල ඒකට හිර වෙලා, එයා තව තවත් අකුසල්ම රැස් කරන තෝර බේර ගන්න බැරුව, රහතන් වහන්සේලාට පවා සසරේ රැස් කරගත්ත කර්මයන්ගේ විපාකවලට මූණ දෙන්න සිද්ධ වුණ අවසාන ජීවිතයේදී පවා භාග්‍යවතුන් වහන්සේ වැඩ සිටිය කාලේ හිටියා බාහිය දාරුචීරියකින් රහතන් වහන්සේ. ඒ රහතන් වහන්සේගේ ජීවිතය හරි අසිරිමත් එකක්. අහම්බෙන් භාග්‍යවතුන් වහන්සේගේ දහම මුණ ගැහිලා ෂණිකව භාග්‍යවතුන් වහන්සේ වදාළ දහම අවබෝධ කරගත්තා බොහොම සුළු කාලයක් තුල. නමුත් මේ බාහිය දාරුචීරිය මහරහතන් වහන්සේ අරහත්ත්වයට පත් වුණේ පැවිදි වෙලා නෙමෙයි. ගිහියෙක් විදිහට ඉන්දැදී, නමුත් තාපස ජීවිතයක් තමයි ගත කළේ. මේ රහතන් වහන්සේ අරහත්ත්වයට පත් වුණාට පස්සේ සිවුරු පිරිකර සඳහා හොයාගෙන ඉන්න පිටත් වෙලා ගියාම ගව දෙනක් ඇනලා මරණයට පත් වුණා, පිරිනිවන් පෑවා. මේ සිද්ධියට හේතු වෙච්ච දේ සසරේ සිදු වුණත් වැරද්දක්. භාග්‍යවතුන් වහන්සේ මේක පෙන්වලා දුන්නා. අතීත ජීවිතයේ මේ රහතන් වහන්සේ ගත කරනකොට එක්තරා අවස්ථාවක පැවිදි වෙලා ඉඳලා තියෙන බුද්ධ ශාසනයක. නමුත් අවුරුදු 20,000ක් සිල් රැක්කා. හොඳ ගුණ යහපත් සිල් රැක්කා. තමන්ට ලැබුණු සිවුරු පිරිකර කිසිම දෙයක් කිසිම කෙනෙකුට දුන්නේ නැහැ. ඒ ලැබුණු ලාභ හැම එකම තනියම පරිහරණය කරා. ඒකේ විපාකයක් හැටියට මේ ජීවිතේ අරහත් වෙන්න පින තිබ්බා. නමුත් සිවුරක් දරා ගන්න වාසනාව තිබ්බේ නැහැ. ඊළඟට මේ පිස්සු හැදුන භූතාවේශ වෙච්ච ගව දෙනක් තමයි අර රහතන් වහන්සේට ඇනලා අපවත් වුනේ, පිරිනුවම් පෑවේ. ඒකට හේතුව මීට බොහෝ කලින් ජීවිතේක සිටු කුමාරවරු 4 දෙනෙක් මේ නගර සෝබිනියක් වැසුරු කරලා ඇයව මරණයටපත් කරනවා, ඇයට දුන්න මුදල් ආපහු ලබා ගන්න. දැන් බලන්න පින්වත්නි, මේකෙදී අපි අවධානය යොමු කරන්නට ඕනේ පදුමුත්තර බුදුරජාණන් වහන්සේ කාලේ තමයි ෂණිකව දහම අවබෝධ කරන භික්ෂූන් අතර අගතනතුරු ලබන්න පැතුම කළේ. ඒ ආපු ගමන ගෞතම බුදුරජාණන් වහන්සේගේ සසුන ඒකාන්තයෙන් මේ දහම දැකලා ඒ අගතනතුර ලබනවා. නමුත් බලන්න සසරේ ස්වභාවය, සසරේ යෑමේ අනතුර අත්තරදි ඕනතරම් සිද්ධ වෙනවා. ඒකයි පින්වතුනි භාග්‍යවතුන් වහන්සේ දේශනා කළේ ඇසිපිය හෙලන මොහොතක්වත් නැවත ඉපදීමක් වර්ණනා කරන්නේ නැහැ කියලා. වරදින්න තියෙන අවස්ථාව හිතන්න බෑ, එක ක්ෂණයෙන් ඒක වරදින්න පුළුවන්. ඉතින් ඒ වෙසඟන මේ සිද්ධිය සිද්ධ වෙන වෙලාවේ ඇය මරණයට පත් කරනකොට වෛරයක් හිතේ පිහිටව ගත්තා. මාව මේ අය මරණ ආකාරයටම, මම ජාති ජාති මේ අයව මරණයට පත් කරනවා යක්ෂණියක් බවට පත් වෙලා. දැන් ඇය මරණයට පත් වෙලා යක්ෂණියක් වෙලා ඉපදුනා. බලන්න දැන් මරණයට පත් වෙලා යක්ෂණියක් වෙලා ඉපදුනා, දැන් අරහතේට පත් වෙච්ච ජීවිතේ. අර ගව දිනකට ආවේශ වෙලා ඇවිල්ලා ඇනල මැරුවා. භාග්‍යවතුන් වහන්සේ වදාලා ඔය මරුන් කාපු සියවෙනි වතාව. එතකොට ඒ රහතන් වහන්සේ නිවන් අවබෝධ කළ නිසා ඒ අර්බුදයෙන් ගැලවුණා. නමුත් අපේ අර්බුද කොපමණ අපට නොපෙනී සැඟවි අප ඉදිරියට පැමිණෙන්නේ නැද්ද? ඉතින් ඒ නිසා පින්වත්නි, හරි අනතුරුදායකයි, ඛේදජනකයි අපි මේ යන සසර ගමන. ඉතින් මේක අඳුනගත්තේ නැත්නම් එයා සමහර විට දහමේ හැසිරෙන කෙනා දහමට නිග්‍රහ කරයි. එහෙම නැත්නම් අනිත් අයට නින්දා පහස කරයි, වැරදි අනිත් අයට පටවයි. නමුත් අපි උපන්නේ කර්ම විපාකයක ඵලයක් හැටියට. එහෙනම් අපි මේ අසකන්නාසේ ලැබුවට පස්සේ අපිට මුහුණ දෙන්න සිද්ධ වෙන්නේ අපි රැස් කරගත්ත දේවල් වල සැපද. ඉතින් භාග්‍යවතුන් වහන්සේ වදාලා, පින්වත් මහණෙනි, සකෝසෝ භික්ඛවේ ආර්ය ශ්‍රාවකෝ. පින්වත් මහණි, ආර්ය ශ්‍රාවකයා භාග්‍යවතුන් වහන්සේගේ දහම දැනගත්ත, භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි පහන් සිත් ඇති කරගත්ත, ඒ දහමට හිත නම්මවාගත් ආර්ය ශ්‍රාවකයා ඒවං විගතාබිජ්ජෝ, අනිත් අයගේ දේවල් වලට ලෝභකම් කරන එක අත්හරිනවා. විගත ව්‍යාපාදෝ, මෙන්න මේ කරුණ අපිට හරි වැදගත්. මේ කරුණ තමයි අපි මේ මිනිස් ජීවිතේදී අල්ලගන්න දක්ෂ වෙන්න ඕන. අපිට කරගන්න බැරි වුණේ මේ දේවල්. විගත ව්‍යාපාදෝ, ද්වේෂ කරන එක, වෛර කරන එක, පලිගන්න එක, ක්‍රෝධ කරන එක අත්හැරලා දානවා. අසම්මුල්හෝ, සිහි මුලා කරගන්නේ නැතු වෙන. මොකද මේ දේශ කරන්න ගියොත්, වෛර කරන්න ගියොත්, ආස කරන්න ගියොත් මුලා වෙන්නේ කුමක්ද? අපි සතුව තියෙන සිහිය. සම්පජාන, මනාකොට නුවණින් යුක්ත කටයුතු කරනවා. පතිසතු, සිහිය පිහිටුවාගෙන වාසය කරනවා. මෙත්තා සහගතේන චේතස, මෛත්‍රිය සහගත සිතින් ඒකං දිසං පරිත්‍වා විහෙරති. එක දිශාවකට පතුරුවාගෙන වාසය කරන මෛත්‍රී සිත. තථා ဒုတိයං, ඒ විදිහටම දෙවෙනි දිශාවට. තථා තතියං, ඒ විදිහටම තුන්වෙනි දිශාවට. තථා චතුත්ථං, ඒ විදිහටම හතරවෙනි දිශාවට. ඉදි ඉති උද්ධමදු, උඩ දිශාවට යට දිශාවට. තිරියං, හරස් අතට. සබ්බදී සබ්බ සත්තාය සබ්බවන්තං ලෝකං මෙත්තා සහගතේන චේතස, මේ විදිහට සියලුම ලෝක සත්‍යයන් කෙරෙහි මෛත්‍රී සහගත සිතින්, විපුල සිතින්, මහග්ගත සිතින්, අප්‍රමාණ සිතින් අවෛරී සිත වඩනවා. දැන් අපිට භාග්‍යවතුන් වහන්සේ පෙන්නලා දීලා තියෙනවා මෙත් සිත වඩන්න කියලා ක්‍රම දෙකකට. කොහොමද? මහග්ගත චේතෝ විමුක්තිය, අප්‍රමාණ චේතෝ විමුක්තිය. එතකොට මෙත් සිත වඩන්නේ කොහොමද? අහං අවීරෝ හෝමි, ඒ කියන්නේ මම වෛර නැත්තේක් වෙම්මා, මම තරහ නැත්තේක් වෙම්මා, මම ඊර්ෂ්‍යා නැත්තෙක් වෙම්වා, දුක් පීඩා නැත්තෙක් වෙම්වා, සුවසේ ජීවත් වෙම්වා, ශාන්ත සුවයට පත් වෙම්වා. ඔන්න ඔය විදිහට මෙත්සිත පුරුදු කරනවා. මහග්ගත කියන්නේ ඉස්සෙල්ලා තමන්ට වඩනවා, ඊළඟට මාමෙන්ම කියලා අවට ඉන්න අයට, ඊළඟට දිශාව ටික මේ ප්‍රදේශයේ ටික ටික පුළුල් කරනවා, ඊළඟට ප්‍රදේශයට, පළාතට, රටට, ඊළඟට ලෝකයට මේ විදිහට පුළුල් කරනවා. ඒක කොමක්ද? මහග්ගත චේතව විමුක්තිය. අප්‍රමාණ චේතව විමුක්තිය. ඒ කියන්නේ ප්‍රමාණයක් නැහැ. එයා ඊට පස්සේ එයා කරන්න මොකද ඉස්සෙල්ලා තමන්ට වඩනවා. ඊළඟට උතුරු දිශාවේ සිටින අප්‍රමාණ සත්‍යය. එතකොට කෙලවර නැහැ. අප්‍රමාණ සත්‍යය මේ විදිහට දිශා අනුදිශාවලට වඩෙනවා. භාග්‍යතුන් වහන්සේ වදාළා, එතකොට ආර ශ්‍රාවකයා මොකද කරන්නේ? ඔය විදිහට අර අවෛරී සිතින් හොඳට මෙත්සිත පුරුදු කරනවා. ලෝභයෙන් තොරව සිහිය පිහිටුවාගෙන, ඊළඟට සිහිය මේ මුලා කරගන්නේ නැතුව මනා නුවණින් තැනට සුදුසු විදිහට කල්පනා කරලා මෙත්සිත වඩනවා. දැන් මේකෙදී අපි හොඳට තේරුම් ගන්න ඕන, මෛත්‍රිය අපි පුරුදු කරන්න ඕනේ සාමාන්‍ය ජීවිතයේදීත් අරුබුදෙද්දීත් නේද? අපි නිකන් මෙත්සිත වඩනවා කියමු වාඩි වෙලා, හැබැයි අපිට අරුබුද එනකොට අපේ මෙත්සිත නැහැ. දැන් අපිට දහමෙන් ප්‍රයෝජන ගන්න පුළුවන්ද? බෑ. එහෙනම් දහමෙන් ප්‍රයෝජනේ ගන්න තියෙන්නේ කොහොමද? ඒ අරුබුද එන වෙලාවටත් පුළුවන් නම් හිත වෙනස් කරගන්න නැතුව ඉන්න. අන්න එතනයි ප්‍රයෝජනේ තියෙන්නේ. කකචූපම සූත්‍රයේදී භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා, පින්වත් මහණෙනි, ඔබට සුදුසු කාලෙටත් අහන්න ලැබෙයි වචන, නොසුදුසු කාලෙත් අහන්න ලැබෙයි. ඊළඟට යහපත් දේ තහන ලැබේ, අයහපත් දේ තහන ලැබේ. ඊළඟට මෙත්සිතින් කියනේවත් අහන ලැබේ, තරහින් කියනේවත් අහන ලැබේ, මෘදු වචනත් අහන ලැබේ, කර්කශ වචනත් අහන ලැබේ. ඇත්තත් ඔබට කියයි, බොරුවිනුත් ඔබට චෝදනා කරයි. පින්වත් මහණෙනි, ඔබ හික්මෙන්න හිත වෙනස් කරගන්නේ නැහැ. මන් නපුරු වචන පිට කරන්නේ නැහැ. මන් ද්වේෂයෙන් තොරව වාසය කරනවා. අපමණ මෙත්සිත පතුරවාගෙන වාසය කරනවා කියලා ඔබ හික්මෙන්න. විශ්මිත උපදේශයක් දෙනවා භාග්‍යතුන් වහන්සේ. බලන්න මේ ශ්‍රාවකෝ අපෙන් භාග්‍යතුන් වහන්සේ බලාපොරොත්තු වෙන තැන භාග්‍යතුන් වහන්සේ වදාලා, පින්වත් මහණෙනි, ඔබ හිතන්න දරුණු නපුරු හොරු කට්ටියක් ඇවිල්ලා දෙපැත්ත මිට තියෙන කියතකින් ඔබේ මේ අතපය කපනවා. ඒ මොහොතේදී පවා ඔබේ සිත වෙනස් වුණොත්, ඔබ දේශයක් ඇති කරගත්තොත්, නපුරු වචනයක් පිට කළොත්, පින්වත් මහණෙනි, ඒ මගේ අනුශාසනාව කරන කෙනෙක් නෙමෙයි කිව්වා. ඒත් සාමාන්‍යයෙන් අපිට කේන්ති යන කාරණා දිහා බැලුවහම අපේ ශාස්ත්‍රඥ වහන්සේ අපෙන් බලාපොරොත්තුනේ ඊට වඩා ඉදිරියට ගියපු, ඊට වඩා ඉවසීමෙන් යුක්ත, ඊට වඩා සංයමයෙන් යුක්ත, ඊට වඩා සංහිඳියාවකින් යුක්ත ශ්‍රේෂ්ඨ මට්ටම. දැන් බලන්න, ඒ තැනදී හිත වෙනස් කරගන්න බැරි වෙන විදිහට තමන්ට දක්ෂ වුණොත් මෙත්සිත පතුරවා ගන්න. අපි එදිනෙදා ජීවිතයේදී මුණ දෙන ගැටලු අපිට පීඩාකාරී දේවල් වෙයිද? නෑනේ. එහෙනම් බලන්න, එතකොට කොයිතරම් සැනසිලිදායක ජීවිතයක් භාග්‍යතුන් වහන්සේ අපිට පෙන්වලා දෙනවද? භාග්‍යතුන් වහන්සේ වදාන ওই විදිහට මෙත්සිත වඩන ශ්‍රාවකයා මෙහිම කල්පනා කරනවා. පුබ්බේ කෝමේ ඉදං චිත්තං පරිත්තං අහෝසි. දැන් මෙයා මෙත්සිත වඩන්න කලින්, දහම මුණ ගැහෙන්න කලින් එයාට ජීවිතයක් තිබ්බා, ගත කරපු කාලයක් තිබ්බා. සමහර විට මේ පින්වතුන් අතර දහම මුණ ගැහෙන්නේ නැති වයසට ගිහිලා, සමහර පින්වතුන්ට තරුණ කාලේ, සමහර අයට මුණ ගැහෙන ළමා කාලේ. එතකොට ඒ කාලෙට පෙර තමන්ට මනුස්ස ජීවිතේ ගත කරපු යම්කිසි කාල පරාසය තිබ්බා. අන්න ඒ කාලය තුල මෙයා කල්පනා කරනවා, මට තිබ්බේ පටු සිතක්, අභාවිත වැඩූ සිත නෙමේ. ඒතරහි පන මේ ඉදං චිත්තං අප්‍රමාණ ස්වභාවිතං. නමුත් මේ දැන් මගේ සිත අප්‍රමාණව මනාකොට වඩන සිතක්. මෙයා කල්පනා කරන, යංකෝපන කිංචි පමාණ කතං කම්ම. මං අර පටුසිත තියෙන කාලේ දහම දකින්න කලින් මගේ සිතින් කයින් වචනේ යම් අකුසලයක් සිද්ධ වුණා නම්, යම් අඩුපාඩුවක් සිද්ධ වුණා නම්, නැතන් තත්‍රාව සිස්සති, ඒ දේවල් මේ දැන් තියෙන මෙත්සිත තුළ පිහිටන්නේ නැහැ. ආයෙ මේ මෙත්සිත තුළ ඒවා හටගන්නේ නැහැ. නැතන් තත්‍රාව තිට්ඨති, මෙතන මේ මෙත්සිත තුළ ඒක පිහිටන්නේ නැහැ. ඔන්න ඔය විදිහටයි කවුද කල්පනා කරන්නේ? ආරි ශ්‍රාවකයා. දැන් බලන්න, තමන්ගේ අඩුපාඩු මැත්තේ හඬා වැළපෙන ලෝකයට භාග්‍යවතුන් වහන්සේ ලබා දෙන පිළිතුර මොකද්ද? දහම මුණ ගැහුණට පස්සේ, දහමේ හැසිරෙන පටන් ගත්තට පස්සේ, එයා අර පරණ ජීවිතයේ මත හඬා වැළපි වැළපි තමන්ගේ මේ වර්තමානය අහිමි කරගන්නේ නෑ කියන එක මේ කියන්නේ. භාග්‍යවතුන් වහන්සේ දේශනා කරා, තං කිං මඤ්ඤත භික්ඛවේ, පින්වත් මහණෙනි ඔබ කුමක්ද හිතන්නේ? දහර ගත්ත ඒවේ සෝ අයං කුමාරෝ, මේ පුංචි ලදරුවේ පුංචි කාලේ ඉඳලා මෙත්තං චේතෝ විමුක්තිං භාවේය, මෛත්‍රී සිත පුරුදු කළොත් අපිනකෝ පාපකම්මං කරෙය්‍යාති, එයා අතින් පව් සිද්ධ වෙයිද? මෙත් සිතින් ඉන්න පුරුදුනොත් පුංචි කාලේ ඉඳලා පොඩි කාලේ ඉඳලා එයාගේ අතින් පව් වෙයිද? පව් කිරෙන්නේ නැහැ. එයා සිත කය වචනේ තුළ එයාගේ මෙත් සිත තියෙනවා. ඒකෙන් අනිත් අය කෙරෙහි කරුණාව, දයාව, හිතානුකම්පාව තියෙනවා. එයා අනිත් හැම දෙනාගේම ජීවිතවලට ආදරය කරනවා. එයා අනිත් අයට හානියක් වෙනවට කැමති නැහැ. බොරු කියයිද? කේලං හිස් වචන පරුස වචන කියන්නේ? ප්‍රාණඝාතය කරන්නේ? හොරකම කරන්නේ? වැරදිකාම සේවනය දෙන්නේ නැහැ. අනිත් අයගේ දේවල්ට ද්වේෂ කරන්නේ, ආසාව ඇති කරගන්නේ, තමා සතු කරගන්න කටයුතු කරන්නේ නැහැ. එයා සම්මා දිට්ඨියෙන් යුක්තයිද, මිත්‍යා දෘෂ්ටියෙන් යුක්තයිද? එයාට ලෞකික සම්මා දිට්ඨිය තියෙනවා. භාග්‍යවතුන් වහන්සේ වදාලා මේ විදිහට අහපම සාමිනාසලක නො හේතම් බන්ති නෑ ස්වාමීනි, එහෙම එයා අතින් පව් කෙරෙන්නේ නෑ. අකරන්තං කෝපන පාපකම්මං අපිනකෝ දුක්ඛං පුසෙයාති, තමන්ගේ අතින් පව් කෙරෙන්නේ නැත්තම් එයාට දුකක් ස්පර්ශ වෙයිද? අහනවා. වෙයිද නෑ. ඇයි? එහෙනම් මේකෙදි හොඳට අපිට පැහැදිලි, අපි පසුපස, අපිට වේදනා දිදි, අපිව රිද්ද රිද්ද, අපේ පසුපසින් යම් දුකක් ලුහු බඳිනවා නම් අපිට ගැලවෙන්න බැරි විදිහට අපිට වේදනාකාරී අත්දැකීම් නිතර නිතර මුණගැසෙනවා නම් හේතුව මොකද්ද? සසරේ කොතැනකදී හෝ අපි අතින් සිත කය වචනේ ප්‍රමාණ වූ අඩුපාඩු සහිත වූ වැරදි කර්මයක් සිද්ධ වෙලා. දැන් බලන්න පින්වත්නි, හරි පුදුමයි මේ සසර ගමනේ ස්වභාවය. භාග්‍යවතුන් වහන්සේ වැඩි ඉන්න කාලේ කුමාරයෙක් හිටියා, සිටු කුමාරේ. ගිහි ගෙදරින් බොහෝ සැප සම්පත් වින්දා. පැවිදි වුණා, ඒත් කිසි ප්‍රශ්නයක් නැහැ. උපසම්පදා වුණා. උපසම්පදා වෙච්ච දිනේ සිට මේ ස්වාමිනාසගේ පිටිපස්සෙන් කාන්තා රූපයක් එනවා. මේ ස්වාමිනාසිට ඒක පේන්නේ නැහැ. බාහිර හැමෝටම පේනවා. හැමෝම නින්දා අපහාස කරා, මේ වැරදි ජීවිතය ගත කරනවා, දුස්සීල කෙනෙක් කියලා. කුණ්ඩ දාන කියලා නම වැටුණා. මේ ස්වාමින්වහන්සේට ඉවසන්න බැරිම තැන මේ ස්වාමින්වහන්සේ අනිත් ස්වාමින්වහන්සේට බැන වැදුණා. මම නෙමෙයි දුස්සීල, ඔයගොල්ලොයි දුස්සීල කියලා අනිත් මේ සිල්වත් ස්වාමින්වහන්සේට දොස් කියන ගත්තා. සිදුවීම භාග්‍යවතුන් වහන්සේ ළඟට ගියා. භාග්‍යවතුන් වහන්සේ අදලා, හා හා, පින්වත් කුණ්ඩ දාන, ඔබ අනිත් භික්ෂූන්ට මුකුත් කියන්න එපා කිව්වා. ආන, ඔබ දැක්කද මේ අනිත් භික්ෂූන් පසු පසින් කාන්තා රූපයක් යන? නෑ ස්වාමීනි කිව්වා. ඉතින් එහෙමනම් එයාලට දුස්සීලයි කියලා බැනවදින්නේ ඇයි කියලා ඇහුවා. නමුත් ඔබ පසු පසින් මේ කාන්තා රූපයක් එනවා කියන එක දකින්න තියෙන දෙයක් කිව්වා. ඒක ඔබේ සසරේ අත්තරද්දක් කිව්වා. භාග්‍යවතුන්සේ පෙන්නලා දුන මොකද්ද හේතුව කියලා. අතීතයේ බුද්ධ ශාසනයක පැවිදිලා හිටිය බොහෝම හිතවත් ස්වාමින්වහන්සේලා දෙනමකගේ මිත්‍රත්වය පරීක්ෂා කරන්න එක දෙව්දුවකට අවශ්‍යතාවයක් ඇති වුණා. ඇයි? මොකද කරේ? මේ ස්වාමින්වහන්සේලාගේ අවස්ථාවක් එනකන් ස්වාමින්වහන්සේලා පසුපසින්ම හිටියා. දවසක් උපෝසත සඳහා ස්වාමින්වහන්සේලා පිටත් වෙලා යද්දී මේ දෙනම පිටිපස්සේ මේ දේවතාවත් පැමිණුණා. එක ස්වාමින්වහන්සේ නමක් වැසිකිළියට යන්න කැලේ ඇතුළට ගියා. එතකොට මේ දේවතාව කරේ කාන්තා රූපයක් මවාගෙන ඒ පිටිපස්සේ ගියා. දැන් අර ස්වාමින්වහන්සේට සැකයක් ඇති වුණා. සැකේ මත ඉද්දී ස්වාමින්වහන්සේ වතුර එහෙම හොයාගන්න පොඩ්ඩක් පරක්කු වුණා. ආපහු පැමිණෙනකොටත් අර දේවතාවිය කාන්තා රූපයක් මවාගෙන එතනින් එහෙට මෙහෙට ගියා. දැන් සැකේ තහවුරු වුණා. අර ස්වාමින්වහන්සේ කිව්වා, ඔබ වහන්සේ මාත් එක්ක ඉන්න එපා ඔබ වහන්සේ දුස්සීලයි. ඔබ වහන්සේ පරාජිකා වෙලා ඉන්නේ. යාලුක මෙතනින් ඉවරයි. උපෝසත කර්මය කරන්න ගියාට පස්සේ අනිත් ස්වාමීන් වහන්සේ කිව්වා මේ දැන් පැමිණි භික්ෂුව දුස්සීලයි, මම කැමති නැහැ මෙතන උපෝසතේ කරන්න කියලා. දැන් දේවතාවියට තේරුණා මං කරුප වැඩේ බරපතල දෙයක් කියලා. මෙයා මොකද කරේ, දිවි ආභරණ සමගම පෙනී හිටියා. පෙනී ඉඳලා කිව්වා, අනේ පින්වත් ස්වාමීන් වහන්ස, මහා සංඝයා වහන්ස, මේ ස්වාමීන් වහන්සේ හරීම සිල්වත්. මට ඕන වුණා මේ ස්වාමීන් වහන්සේලාගේ යාලුකම ස්ථිර එකක්ද බලන්න. දැන් බලන්න එතකොට කල්පනා කරන්න නැතුව කරන දේවල් කොහොම අපි පසුපසින් පැමිණෙයිද? ඒකයි සිහිය පිහිටවාගෙන කටයුතු කරන්න කියලා භාග්‍යවතුන් වහන්සේ වදාළේ. එතන ගිහි පැවිදි කතාව නෑ, මනුෂ්‍ය දිව්‍ය කතාව නෑ. වැරදුනොත් වැරදුනාම තමයි ඒක තමන් ආපහු අස්වැන්න විදිහට තමන්ට හම්බ වෙනවා. ඉතින් එතනදී ඒ ස්වාමීන් වහන්සේලා ඒක පිළිගත්තා. නමුත් යාලුක මෙතනින් ඉවර වුණා. අර දේවතාවිය එතනින් චුත වෙලා නිරේ ඉපදුනා. සසරි කුමක්ද පිනකට දහම දකින්න පින තිබිලා අපේ ගෞතම බුදුරජාණන් වහන්සේගේ කාලේ ඉපදුනා. ගිහි ගෙදර ඉද්දි ප්‍රශ්නයක් නැහැ, පැවිදි වුණා ප්‍රශ්නයක් නැහැ. අර විපත කරේ උපසම්පදා ස්වාමීන් වහන්සේලා දෙනමකට. උපසම්පදා වුණත් එක්කම අර කර්ම විපාක දෙන්න ගත්තා. හිතන්න බෑ පින්වත්නි, කර්ම විපාක අපි පස්සෙන් ලුහ බැඳලා අපිට පහර දෙන විදිය. භාග්‍යවතුන් වහන්සේ වදාලා පින්වත් කුණ්ඩදාන, ඔබ මේක පාඩමකට ගන්න. භාග්‍යවතුන් වහන්සේ මාවෝච පරුසංකංචි, අනිත් අයට දොස් කියන්න යන්න එපා. වුත්තා පටිව දෙයියතා, එහෙමනොත් අනිත් අය රණ්ඩුවට එවි. දුක්ඛායි සාරම්භ කතා, මේ දුක උපදවන දෙයක් මේ රණ්ඩු ඇති වෙන කතාබස් කිරීම. පාටි දණ්ඩා පුසේ යුත, අනිත් අයගෙන් ඒකට ප්‍රතිප්‍රහාර ලැබෙනවා. සචේ නීරේ සියත්තාන කංසෝ උපහත්ව යත, ලෝහ බඳුනක් කැඩුනා වගේ ඔබ නිහඬ වෙන්න. අනිත් භික්ෂුන්ට දොස් කියන්න යන්න එපා. මේක සසරේ ස්වභාවයක් කියලා දැනගෙන ඔබ ඉක්මනට මේකෙන් මිදෙන්න මහන්සි ගන්න කිව්වා. එතකොට ඒ ප්‍රශ්නේ තියාගෙනම ඒ අපහාස විඳ විඳම ඒ ස්වාමීන් වහන්සේ සිහිය දියුණු කරා, නුවණ දියුණු කරා, ප්‍රඥාව දියුණු කරා, අරහත්ත්වයට පත් වුණා. අරහත්ත්වයට පත් වෙන මොහොතෙදිම අර රූපය නොපෙනී ගියා. බලන්න පින්වත්නි, එතකොට මේ සසරේ ස්වභාවය කොයිතරම් අනතුරුදායකද? අපි මේ අසිහියෙන් පවත්වන ජීවිතය කොයිතරම් අනතුරුදායකද? ඉතින් භාග්‍යවතුන් වහන්සේ වදාලා මේ විදිහට මේ පවක් කෙරුන් නැත්තම් එයාගේ ජීවිතයට දුක ස්පර්ශ වෙන්නේ නැහැ. භාග්‍යවතුන් වහන්සේ වදාලා භාවේ තබ්බාකෝ පනායම් භික්ඛවේ මෙත්තා චේතෝ විමුක්ති. පින්වත් මහණෙනි, මේ මෙත්සිත වැඩිය යුතුයි. කවුද? ඉත්‍යාවා භික්ඛවේ පුරුෂේනවා. ස්ත්‍රියක් වුණත් පුරුෂයෙක් වුණත් මෙත්සිත වැඩිය යුතුයි. ඉත්‍යාවා භික්ඛවේ පුරිසස්සවා. පින්වත් මහණෙනි, මේ ස්ත්‍රියක් වුණත් පුරුෂයෙක් වුණත් නායං කාය ආදාය ගමනියෝ, මේ කය අරගෙන යන්නේ නැහැ. දැන් බලන්න, දැන් අපේ සාමාන්‍ය සමාජය තුළ පිළිගැනීම, ගෞරව, සම්මාන, සත්කාර ඔක්කොම කුමකටද ලැබෙන්නේ? කයටනේ. නමුත් භාග්‍යවතුන් වහන්සේ අදලා පින්වත් මහණෙනි, ස්ත්‍රියක් වුණත් පුරුෂයෙක් වුණත් කය අරගෙන යන්නේ නැහැ. විශ්මිත ප්‍රකාශයක් කරනවා, චිත්තාන්තරෝ භික්කවේ මච්චෝ. පින්වත් මහණෙනි, මේ මිනිසයා කියලා කියන්නේ චිත්ත මාත්‍රිකයි, සිතක මාත්‍රිකකින් ඉන්නේ කියලා. ඒ හොඳට බලන්න පින්වත්නි, භාග්‍යවතුන් වහන්සේ දේශනා කරන මේ ආයුෂ උනසුම විඥාණය බැහැර වුණාම, යදා කායං ජහන්ති මං අපවිද්දෝ තදාසේති නිරන්තං කලින්ගරං. ආයුෂ උනසුම විඥාණය බැහැර වුණාම මේ කය පොළවට වැටෙන්නේ දිරාගියපු දර කඩක් වගේ කියනවා. ඇත්ත නෙවෙයිද? මේ කිසිම දෙයක් එතකොට ඒ කයත් එක්ක සම්බන්ධ නැහැ. කුමක්ද එයාගෙන් චුත වුණේ? වෙනස් වෙවි තිබ්බ විඥානය, සිතක පැවැත්මක්, චිත්ත මාත්‍රකින් කිව්ව මේ සත්‍යය ඉන්නේ. භාග්‍යවතුන් වහන්සේ වදාළා, සෝ ඒවම් පජානාති. අර හොඳට මෙත්සිත වඩන කෙනා මේ විදිහට දැනගන්නවා කියනවා. යංකෝ මේ ඉදං කිංචි පුබ්බේ ඉමිනා කරජකායේන, මේ ගොරෝසු මේ ශරීරය මුල් කරගෙන මගේ අතීතේ යම් පාපයක් යම් කර්මයක් සිද්ධ වුණා නම් සබ්බන්තං ඉද වේදනීය. ඒ සියල්ලම මෙහිදිම මං විඳවල අවසන් කරන නැතන් අනුගතම් භවිස්සති. මේක මේ ඊළඟ ජීවිතේට මං ගෙනියන්න සූදානම් කරගන්නේ නැහැ කියලා. මෙයා හොඳට කුමක්ද වඩන්නේ? මිත්සිත වඩනවා. භාගතුනාස වදාරන මේ විදියට කල්පනා කර කර කල්පනා කර කර යා මෙත්සිත වැඩුවොත් ඒවම් භාවිතාකෝ භික්ඛවේ මෙත්තා චේතෝ විමුක්තිං අනාගාමිතාය සංවත්තති. මොකද වෙන්නේ? අනාගාමී වෙනවා. බලන්න භාගතුනාස දුන්න විසඳුම. ඉද පඤ්ඤස භික්ඛුනෝ උත්තරේ විමුක්තිං අපපටි විජ්ජන්ත. මේ භික්ෂුවකට නම් අරහත්ත්වයට පත් වෙන්න බැරි වුණා. දැන් බලන්න භාගතුනාහසේ ගිහි ශ්‍රාවකයෙකුට දුන්න ඉලක්කය කුමක්ද? අරහතේටපත් වෙන්න. සාරිපුත්ත මොග්ගලණ මහරහතන් වහන්සේලා වගේ වෙන්න. කේම උත්පලවන රහත් ත්‍රිණින් වහන්සේලා වගේ වෙන්න. ඇයි ඒ? අරහතේටපත් වෙනා. ගිහි උපාසක උපාසිකාවන්ට චිත්ත ගුහපති වගේ වෙන්න. හත්තාලවක උග්ග වගේ වෙන්න. වේලුකාන්තකි නන්දමාතා වගේ වෙන්න. කුජුත්තරා වගේ වෙන්න. ඇයි ඒ? අනාගාමී වුණා. භාග්‍යතුනාසේ බලාපොරොත්තු වුණේ තමන් සරණ ගිය, තමන් පිහිට කරගත්ත, තමන්ගේ දහමට සවන් දෙන ශ්‍රාවක ශ්‍රාවිකාවන් සසරේ දුක් විඳ විඳ යනවා දකින්න නෙමෙයි. හැම අවස්ථාවකම භාග්‍යතුනාසේ උනන්දු කරේ මේ සසරේ මුදවන්න. දැන් තේරෙනවා නේද ලොකු අනතුරක් තියෙන නිසායි භාග්‍යතුනාසේ වදාළේ විදිහට වීරිය කරන්න කියලා. මොකද පින්වත්නි, අපි මේ සසරේ කල්ප ගානත් අවි ඉස්සරහට ගියා කියලා අපිට මීට වඩා අමුතු දෙයක් ලැබෙන්නේ නැහැ. මේ රටාවම අපිට එක එක මුහුණුවරින් මූණ දෙන්න ලැබෙනවා. කෙලවරක් නැති සසර ගමනේ උපතකින් උපතකට මාරු වෙලා ගියා කියලා ලැබෙන කිසිම විසඳුමක් නැහැ. ඒ වගේම භාගතුනාහසේ දේශනා කරනවා කරුණා සහ මේ කරුණාවත් වඩන්න කියන. කරුණා භාවනාවත් ওই විදිහටම වඩන්න කියන. මහග්ගත විදිහටත් අප්‍රමාණ විදිහටත්. කරුණා භාවනාව කොහොමද? කරුණාව කියන්නේ මේ පර දුක්ඛේ හදයන් කම්පෙන්ති කරුණා. ඒ කියන්නේ අනිත් අයගේ දුක දැක්කහම හිතේ ඇතිවෙන සානුකම්පිත හැඟීමට තමයි කරුණාව කියන්නේ. එතකොට එයා කිසිම කෙනෙක් දුක් පීඩාවට පත් වෙනවට කැමති නැහැ. එයා මේ කරුණා සිත වඩනවා. මම දුක් පීඩා නැත්තේ කියලා. කායික දුකින් කායික පීඩා නැත්තේක් වෙම්වා. මානසික පීඩා නැත්තේක් වෙම්වා. කායික සුවෙන් සුවපත් වෙම්වා. මානසික සුවෙන් සුවපත් වෙම්වා. සුවසේ ජීවත් වෙම්වා. ඊළඟට ඒ අනිත් අයටත් වැඩෙනවා. අනිත් අයත් කායික පීඩා නැත්තෝ වෙත්තා. මානසික පීඩා නැත්තෝ වෙත්තා. කායික සැපෙන් සැපවත් වෙත්තා. මානසික සැපෙන් සැපවත් වෙත්තා. සුවසේ ජීවත් වෙත්තා. කොහොමද? කරුණා භාවනාව. ඒක වඩන්න කිව්වා. ස්ත්‍රියක් වුණත් පුරුෂයෙක් වුණත් එයාට එතන රැකවරණේ තියෙනවා කියලා භාග්‍යතුනාහසේ වදාලා. ඊළඟට භාග්‍යතුනාහසේ වදාලා භාවේතබ්බා භික්ඛවේ මුදිතා චේතෝ විමුක්ති. මේ මුදිතා චේතෝ විමුක්තියත් වඩන්න ඕනේ. මුදිතාව කියන්නේ මොකද්ද? අනිත් අයගේ සැප අභියස තමන් සතුටටපත් වීම, ඒ අනුමෝදන් වීම, ඉරිසියා නොකිරීම. එතකොට භාග්‍යතුනාහසේ පෙන්නවා ඒ කෙනා අනිත් අය යසසින් වැඩෙනවට කැමති, කීර්තියෙන් වැඩෙනවට කැමති, අනිත් අයට ප්‍රශංසා ලැබෙනවට කැමති, අනිත් අය සැප විඳිනවට කැමති, අනිත් අයගේ ආයුෂ වර්ණ සැප බල මෙව වැඩෙනවට කැමති, ප්‍රඥාව වැඩෙනවට කැමති. අන්න ඒක වඩන්න කිව්වා. අනිත් අය මේ ගුණධම් වලින් වැඩෙත්වා. අන්න ඒ විදිහට මුදිතාව වැඩුවොත් එයාගේ හිතේ මේ ඊර්ෂ්‍යාව කියන අකුසලයේ පිහිටන්නේ. ඒ හේතුවෙන් ඒ අකුසලිය මුල් කරගෙන සිදුවෙන කිසිම පාපයක් එයා අතින් සිද්ධ වෙන්නේ නැහැ. එයා දුකක් ස්පර්ශ කරයිද මතුවට? නැහැ. එයාට ඒ වෙනුවට උපදිනවා සැප උපද්දවල දෙන මහා පින. එතකොට එයාට මොකද්ද මුණ ගැහෙන්නේ? සසරේ සැප මුණ ගැසෙනවා. සසරේ අස්සස කීර්තිය බලේ හැම දෙයක් මෙයාට මුණ ගැසෙනවා. ඉරිසියා නොකිරීම හේතු කරගෙන, මුදිතාව වැඩිම හේතු කරගෙන. ප්‍රතිඵලය තමයි එයා හරියට මේක කළොත් කොහොමද වෙන්නේ? අනාගාමී වෙනවා. භික්ෂුවක් නම් අරහත්ත්වයට පත් වෙනවා. ඊළඟට භාගතුනාස දේශනා කරනවා උපේක්ඛා චේතෝ විමුක්තියත් වඩන්න. උපේක්ෂාව කියලා කියන්නේ කුමක්ද? එයා අනිත් අය කර්මයේ දායාද කරගෙන ඉන්නේ කියන කාරණේ විමසන. උපේක්ෂාව නැති තැන කුමක්ද තියෙන්නේ? උපේක්ෂාව නැති තැන තියෙන අපේක්ෂාව. මොකද්ද? එයා යම බලාපොරොත්තු වෙන හැම වෙලාවෙම ඒ දේ නොලැබෙනකොට කුමක්ද සිද්ධ වෙන්නේ? ගැටීම ඇති වෙනවා. භාග්‍යතුන් වහන්සේ වදාළ උපේක්ෂා භාවනාව වැඩුවොත් යෝ පටිගෝ සෝ පහියති. මේ හිතේ ඇති වෙන පටිගය ද්වේෂය මොකද වෙන්නේ? ප්‍රහාණය වෙනවා. කොහොමද උපේක්ෂාව වඩන්නේ? භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා එයා කල්පනා කරනවා අනිත් මේ තමන් ලාභය නිසා සතුට නොවෙම්වා, අලාභය නිසා දුක් නොවෙම්වා, ඊළඟට මේ කීර්තිය නිසා සතුට නොවෙම්වා, අපකීර්තිය නිසා දුක් නොවෙම්වා, ඊළඟට යසස නිසා සතුට නොවෙම්වා, ඒ කියන්නේ පිරිවර සම්පත් නිසා උද්දාමයටපත් නොවෙම්වා, පිරිවර අහිමිවීම හේතු කරගෙන දුකටපත් නොවේවා, කායික දුකෙදී කම්පා නොවේවා, මානසික දුකෙදී කම්පා නොවේවා, කායික සැපයේදී මානසික සැපයේදී උද්දාමයටපත් නොවේවා. මේක හේතු කරගෙන නේද, කියන්නේ මේ උද්දාමයටපත් වීම කම්පා වීම හේතු කරගෙන නේද හැම අකුසලයක්ම සිද්ධ වෙන්නේ? වරදින හැම තැනක්ම තියෙන එක්ක එයා උද්දාමයටපත් වෙලා මත් වෙනවා. ඒතකොට යාට ඉන්න තැන කරන දෙයක් කිසිම දෙයක් මතක නැහැ. ඊළඟට අලාභයක් වෙච්ච ගමන් කඩාගෙන වැටෙනවා. ඊට පස්සේ එක්ක එයා ද්වේෂ කරනවා, වෛර කරනවා, පලිගන්නවා, එකට එක් කරනවා, විනාශ කරනවා, හැම අකුසලයක්ම උපදිනවා. අටලෝ දහම ඉදිරියේ සැලෙන චරිතයට අනතුරක්මයි තියෙන්නේ. භාග්‍යතුන් වහන්සේ වදාලා නොසැලෙන ජීවිතයක් ඇති කරගන්න යා වඩන්න ඕනේ උපේක්ෂා භාවනාව. එයා එක්ක අනාගාමි වෙනවා කිව්වා. නැත්තම් ඔය අරහත්ත්වයට පත් වෙනවා. මේ හැම මොහොතකම භාග්‍යතුන් වහන්සේ වදාන පින්වත් මහන්නි, ස්ත්‍රියක් වේවා පුරුෂයෙක් වේවා මේ කය අරගෙන යන්නේ නැහැ. ඒ හැම කෙනාම චිත්ත මාත්‍රිකයි, සිතක මාත්‍රයකින් ඉන්නේ. දැන් බලන්න පින්වත්නි, භාග්‍යතුන් වහන්සේ මේ දේශනාවේදී අපිට හොඳ පණිවිඩයක් මේ සසර ගමන ගැන දෙනවා. ඒ කියන්නේ තමන්ට බැරි වුණොත් මෙත්සිත රැක ගන්න, තමන්ට බැරි වුණොත් සානුකම්පිත හදවතක් ඇති කරගන්න, මේ ලැබුණු මිනිස් ජීවිතේ තමන්ට බැරි වුණොත් අනිත් අයගේ සැප ඉදිරියේ සතුට වෙන්න, මුදිතාව දියුණු කරගන්නට, තමන්ට බැරි වුණොත් උපේක්ෂාව දියුණු කරගන්නට තමන්ට එතන අනතුරක්ම. එහෙනම් බලන්න පින්වත්නි, මේ හැම ගුණයක්ම මිනිසුන් වෙච්ච අපේ පටන් ඉහළට දියුණු කරගන්න තියෙන ගුණදහම්. දැන් අපි ගත්තොත් භාග්‍යතුන් වහන්සේ මේකෙදි දේශනා කරනවා මේ එක්ක යාට මේ දුක් විඳින්න වෙනවා මේ ජීවිතේ, නැත්නම් පරලෝ ජීවිතේ, එහෙම නැත්නම් නිවන් දකින අතුරු. අපි ගත්තොත් අඟුලිමාල මහරහතන් වහන්සේ මේ ජීවිතේ දහම දකින්න කලින් ජීවිතයක් තිබ්බා. අහිංසක කියලා නම තිබ්බේ. නමුත් සැබෑවටම අහිංසක කෙනෙක්ද? ගුරුවරුන්ගේ යාළුවන්ගේ කේලම් නිසා ඒ අහිංසක චරිතය දරුණු චරිතයක් බවට පත් වුණා. ගම් නියම් ගම් වනසන දහස් ගණනින් මිනිස්සු මරලා භීතියට පත් කරවන මහා දරුණු සොරෙක් බවට පත් වුණා. ඒ දරුණු චරිතය දමනය කරන්න මේ ලෝකේ කිසිම කෙනෙකුට හැකියාවක් තිබෙන්නේ නැහැ. අන්තිමට කොසෝ රජතුමා මොකද කරේ? පිරිසත් එක්ක පිටත් වෙලා ගියා එක්ක මරණයටපත් කරන්න. එහෙම නැත්තම් ජීවග්‍රහයෙන් අල්ලගන්න. ඊට කලින් භාග්‍යතුන් වහන්සේ වැඩම කරා. ඇයි? භාග්‍යතුන් වහන්සේ දැක්කා මේ වැරදි වැරදි ගත කරන ජීවිතේ මෙයා මේ සසර ගමන යන්න ආපු කෙනෙක් නෙමෙයි. ප්‍රමාදයක් නිසා වැරදුනාට මෙයා මේ ජීවිතයේ සසර දුකින් මිදෙන්න පින් කරපු කෙනෙක්. ඒක දැකේ භාග්‍යතුන් වහන්සේ විතරයි. දැන් බලන්න පින්වත්නි, කෙනෙක් අතින් වරදක් වුණාම, කෙනෙක් අතින් අඩුපාඩුවක් වුණාම සමාජය තුළ කල්පනා කරන ක්‍රමේ කොච්චර පටු වෙනවද? ඊළඟට එයා සම්පූර්ණයෙන්ම ඒ නමින් එයාව කොන් කරනවා. එයාව සම්පූර්ණයෙන් ඒ ලේබල් එක ගහනවා මෙයා නපුරු කෙනෙක්, මෙයා වැරදි චරිතයක්, මෙයා දුස්සීල කෙනෙක්, මෙයා කිසි සදාචාරයක් නැති කෙනෙක්. වරදින්නේ පුංචි මොහොතකදී. නමුත් අපිට පේන්නේ නැහැ එයාට ඒ වැරදුනා වගේම එයාට ඊළඟ මොහොතේ හරියන්න එයාට යමක් දෙන්න පුළුවන්කම තියෙනවා. එයාගේ හිත දියුණු කරන්න පුළුවන්කම අපිට පේන්නේ නැහැ. අන්න ඒ නිසයි පින්වත්නි මේ ලෝකෙට කරුණා මෛත්‍රිය අවශ්‍ය, දයානුකම්පාව අවශ්‍ය. භාග්‍යවතුන් වහන්සේ ඒ දේ දුන්නා. භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවකයන්ගෙන් ඒ දේ ලැබුණා. භාග්‍යවතුන් වහන්සේ වැඩම කරලා ඒ වනාන්තරයට වැඩම කරද්දී අඟුලිමාල කල්පනා කරා මේ ශ්‍රමණයන් වහන්සේ මම මරණයට පත් කරලා අන්තිම ඇඟිල්ල සම්පූර්ණ කරගන්නවා කියලා. දැන් බලන්න මගේ හැම චේතනාවක්ම පහළ වෙන්නේ මේ සසරේ නවතින්නද සසරේ යන්නද? මහා ආනන්තරේ පාප කර්මයක් කරගන්න මෙයාගේ මේ චේතනා පහළ වෙනවා. හැබැයි සිද්ධ වුණේ නැහැ තාම මෙයාගේ ඇති. ඊළඟට මෙයා දැන් දුවනවා පුළුවන් තරම් වේගෙන් මෙයා භාග්‍යවතුන් වහන්සේ පසුපස හඹා යනවා. තව මොහොතකින් මට පුළුවන් මේ ශ්‍රමණයව මරලා ඇඟිලි සම්පූර්ණ කරගන්න කියලා. බලන්න මේ ජීවිතේ පැතුමක් ඉෂ්ට කරගන්න එයා පැටිලිලා ඉන්න අනතුර මෙයා යද්දුවද්දි භාග්‍යවතුන් වහන්සේ අදිෂ්ඨානයක් කළා අඟුලිමාලට මට ලං වෙන්න බෑ කියලා. අන්තිමට අඟුලිමාල හති වැටිලා කෑ ගහලා කිව්වා ශ්‍රමණේ නවතින්න. භාග්‍යවතුන් වහන්සේ වදාලා පින්වත් අඟුලිමාල මම නැවතිලා ඉන්නේ, ඔබ නවතින්න. අච්චරර දරුණු ක්‍රූර නපුරු සිතක් දමණය කරන්න ඒ වචන ටික ප්‍රමාණවත් වුණා. බලන්න ඒ විදිහට එයාව අමතන්න භාග්‍යවතුන් වහන්සේ ඇරෙන මේ ලෝකෙ වෙන කිසි කෙනෙක් නැහැ. අඟුලිමාල කල්පනා කරා මෙයා බුද්ධිමත් ශිෂ්‍යෙක්, මෙයා හොඳ උගතේ, මෙයාට හොඳට නුවණ කල්පනා කරන්න පුළුවන් කෙනෙක්, දක්ෂ ශිෂ්‍යයා මේ පාසලේ හිටිය. අඟුලිමාල කල්පනා කරා මේ ශ්‍රමණවරු බොරු කියන්නේ, මොකද්ද මේ කියන කතාවේ තේරුම? දැන් මොකද වෙන්නේ? මෙයාගේ චේතනාව දැන් අර තිබ්බ එක දැන් මෙයාගේ වෙනස් වෙනවා. දැන් මෙයා වෙනස් විදිහට චේතනා පහළ කරනවා. ඊළඟ භාග්‍යවතුන් වහන්සේගෙන් අහනවා, ඇත්ත කියන්න මොකද්ද මේ කියපු කතාවේ තේරුම? භාග්‍යවතුන් වහන්සේ අදාලා අඟුලිමාල බලන්න, මම ප්‍රාණඝාතයෙන් වැළකීලා ඉන්නේ. මගේ ඇතේ අවිය ආයුද දඬු මුගුරු කිසිම දෙයක් නැහැ. නමුත් ඔබ බලන්නකෝ, ඔබ තාම මේ අවිය ආයුද අමෝරාගෙන මේ සත්‍ය හිංසාව යෙදිලා ඉන්නේ. ඉතින් ඔබ නැවතිලා නැහනේ. මම නැවතිලා ඉන්නේ කිව්වා. අඟුලිමාලට මේක තේරුණා. අඟුලිමාල භාග්‍යවතුන් වහන්සේ ඉදිරියේ වැඳ වැටුණා. නේ ස්වාමිනී භාග්‍යවතුන් වහන්ස, මටත් ඔය ධම දකින්න ඕනේ. මටත් මේ සසර ගමන නවතන කෙනෙක් වෙන්න ඕනේ. මට මේ සසරේ දිව්ව ඇති කියලා. භාග්‍යවතුන් වහන්සේ අඟුලිමාලව පැවිදි කළා. විහාරයට එක්කන් ගියා. ටික කාලයකින් මේ අඟුලිමාල ස්වාමීන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේ සමීපේ ඉන්නකොට එක දවසක් පින්නපාති වඩනකොට දැක්කා අම්මා කෙනෙක් දරුවෙකු බිහි කරන්න බැරුව අඬා වැළපෙනවා. දැන් බලන්න වෙනද මිනිස්සේ දැක්කහම ඒ මිනිස්යාගේ බෙල්ල කපලා ඇඟිල්ල කපාගන්නේ කොහොමද කියලා කල්පනා කර කර හිටපු කෙනා. හිත කොච්චර වෙනස් වුණාද? හිත කොච්චර දහමට යොමු වුණාද? ඒ හිතේ මොනතරම් කරුණා මෛත්‍රියක් ඇති වුණාද? අර සිද්ධිය හමුවේ ඒ හිතේ අනුකම්පාව උතුරා ගියා, කරුණාව උතුරා ගියා. භාග්‍යවතුන් වහන්සේ මුණ ගැහිලා ඇහුවා, ස්වාමීනි පිහිට වෙන ක්‍රමයක් නැද්ද මේ සිද්ධියට? භාග්‍යවතුන් වහන්සේ වදාලා, ඔබ සත්‍යක්‍රියා කරන්න. ස්වාමීනි මම දන්නේ. අඟුලිමාල ඔබ සත්‍යක්‍රියා කරන්න. මම උපන්දා ඉඳලා ප්‍රාණඝාතයක් කරේ නැහැ කියලා. අනේ ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ මං ඉපදුණු දා ඉඳලා කොච්චර මේ අතින් මිනිස්සු මැරුවද ගාන කියන්න බෑ කිව්වා. භාග්‍යවතුන් වහන්සේ වදාලා, එහෙනම් පින්වත් අඟුලිමාල ඔබ කියන්න, ආරි ජාතිය උපන්දා ඉඳලා මම මගේ දැන ප්‍රාණඝාතය කළේ නැහැ කියලා. කුමක්ද ආරි ජාතිය? භාග්‍යවතුන් වහන්සේ සරණ යෑම. දැන් බලන්න මේ සමහර වෙලාවට සමහර අම්මලා සමහර තාත්තලා මේ පුංචි දෙයක් එක්ක මේ මකුණෙක් මරලා, එහෙම නැත්තම් කූමි ටිකක් මැරලා, එහෙම නැත්තම් සමහර අය මේ හොරට කිරුම් මැනුම් කරනවා. නමුත් දහම මුණ ගැහුණාම එයාලා ඒක වැරදි කියලා අතහරිනවා. හැබැයි ඒ අතහැරියට ඒක හිතින් අතහැර ගන්න බැරුව කොයිතරම් විඳවනවද. නමුත් බලන්න මේ ස්වාමීන් වහන්සේ. ඉතින් මේ ස්වාමීන් වහන්සේ මේ සත්‍ය අරගෙන අර අම්මට ගිහිලා ආශිර්වාද කළා. ඒක සත්‍යක් වුණාද අසත්‍යක් වුණාද? අදටත් සත්‍යයක් ඒක. ඒ සත්‍යයෙන් අදට පිහිට ලබනවා. එතකොට බලන්න ඒක සත්‍යයක් උනේ භාග්‍යතුනාසේ වදාළ විදිහට හික්මුණ නිසා. ඉතින් භාග්‍යතුනාසේගෙන් අවවාද අනුශාසන ලබාගෙන මේ ස්වාමීන් වහන්සේ හුදකලා වුණා. ඉක්මනට වීරිය කරලා අරහත්ත්වයට පත් වුණා. ඒ වනාන්තරයෙන් එළියට වැඩම කළා. දැන් මේ මහරහතන් වහන්සේ පිණ්ඩපාතේ වඩිනවා. අහකට ගහන ලී, අහකට ගහන පොළු, ගල් කැට ඇවිල්ලා මේ ස්වාමීන් වහන්සේගේ ඇඟේ වදිනවා. වන් පින්වත් මේ හිතන්න බෑ, කර්ම විපාකයෙන් ලේසියෙන් ගැලවෙන්න බෑ. සිවුරු ඉරිලා, පාත්‍රේ බිඳිලා, මේ ඔළුව පැලිලා, ලේ ගලද්දි භාග්‍යවතුන් වහන්සේ ළඟට වඩිනවා. භාග්‍යවතුන් වහන්සේ වදාළනා, පින්වත් බ්‍රාහ්මණේ ඉවසන්න. ඇයි අරහත්ත්වයටපත් වෙලා භාග්‍යවතුන් වහන්සේ අදලා ඉවසන්න. ඔබ බොහෝ කාලයක් නිරේ වැටිලා විඳවන්න තිබ්බ දුක්වලින් ඔබ නිදහස් වුණා. ඔබට තියෙන මේ ජීවිතයේ මේ විඳවන්න තියෙන ටික පමණයි කිව්වා. දැන් බලන්න පින්වත්නි, එතකොට අපි මේ දැන දැන කරන, දැන දැන රැස් කරන මේ කර්මයන්ගේ විපාක අපට ඒවා විපාක නොදී අවසන් වෙන්නේ නැහැ. ඒක නිසා තමයි දැන් භාග්‍යවතුන් වහන්සේ මේ මහා රාහුල වාද සූත්‍රයේදී හරි ලස්සනට විස්තර කරලා දෙනවා මේ රාහුල ස්වාමීන් වහන්සේට මේ භාවනා හතරම වඩන්න කියලා. පින්වත් රාහුල, මේ මෙච්චිත වඩන්න කියනවා. මොකද මෙච්චිත වඩන්න කියන්නේ? භාග්‍යවතුන් වහන්සේ වදාලා, යෝ ව්‍යාපාදෝ සෝ පහියති. ඔබ හරියට මෙච්චිත වැඩුවොත් ඔබේ හිතේ තියෙන තරහ දුර වෙලා යනවා. ඊළඟට භාග්‍යවතුන් වහන්සේ වදාලා, පින්වත් රාහුල, ඔබ මේ කරුණාවත් වඩන්න. යා විහෙසාය සෝ පහියති. අනිත් අයව හිංසාවට පීඩාවට පත් කරන සිතවිලි ඔබේ සිතේ බුරබුරා නැගෙනවා නම් ඒ හැමදේම ප්‍රහාණය වෙලා යනවා කියන. කුමක් වැඩුවද? කරුණාව වැඩුවොත්. ඊළඟ භාග්‍යතනස් වදලා, පින්වත් රාහුල, ඔබ මුදිතාවත් වඩන්න. යා අරතිසා පහියති. ඔන්න බලන්න කුමක්ද ප්‍රහාණය වෙන්නේ? අරතියක් තියෙනා නම් ඒක ප්‍රහාණය වෙනවා. අරතිය කියන්නේ කුමක්ද? කුසල් දහම්හි සිත නොඇලීම. දැන් බලන්න, එතකොට අනිත් අයගේ දේවල් වලට ඊර්ෂ්‍යා කරන්න ගියොත්, අනිත් අයගේ දේවල් වල විනාශේ පතන්න ගියොත් ඉස්සෙල්ලා හානි වෙන්නේ කාටද? තමන්ට. ඇයි? ඊට පස්සේ යාගේ හිතේ බුරබුරා නැගින්නේ අර සිතිවිලි. ඊළඟට යා කල්පනා කරන, කොහොමද මම මේක විනාශ කරන්නේ? කොහොමද මම මේක නැති කරලා දාන්නේ? කොහොමද මෙයාගේ මේ සැප අහිමි කරන්නේ? කල්පනා කරද්දි කරද්දි හිත ඇලෙන්නේ දහමටද? හිත දහමට ඇලෙන්නේ. හිත විසිරෙනවා, පසුතැවෙනවා, නීවරණ ඔක්කොම ටික හිත වහ ගන්නවා. භාග්‍යතුනාස වදාළේන, අපිට කුසල් දහම්මේ හිත නොඇලී යනවනම් එනම් එතන පිටිපස්සේ මේ අරුමුදය තියෙනවා. එනම් මේ අකුසලයේත් අකුසලයේ විපාකත් අපි අඳුනගත්තොත් කුසලයේ තෝරගන්න පහසු වෙන්නේ නැද්ද? පහසු වෙනවා. අපිට දේශ සහගත සිතිවිල්ලක් එනවනම්, එකට එක කරන්න හිතෙනවනම්, එතන හේතුව මොකද්ද? එතන අපේ මෙත්සිත ගිලී ගිහිල්ලා. ඊළඟට අපිට අනිත් අයට හිංසා පීඩා කරන්න හිතෙනවනම් අපේ කුසලය ගිලීලා. මොකද්ද ඒ ගිලිහුණු කුසලය? කරුණාව. අපිට අනිත් අයගේ දේවල් දැක්කහම, දියුණුව දැක්කහම ඉවසන්න බැයි නම්, ඒක මේ සතුට සිතින් අනුමෝදන් වෙන්න බැයි නම් අපේ කුසලය ගිලීලා. කොමක්ද? මුදිතාව. ඊළඟට මේ භාග්‍යතුනාස වදලා, මේ උපේක්ෂාව වඩන්න මේ පටිගේ තියෙනවනේ, ඒක ප්‍රහාණය වෙනවා කියලා. අපි මේ හැම වෙලාවෙම ගැටි ගැටි ඉන්නවනම් අපේ කුසලයේ ගිලිහිලා මොකද්ද? උපේක්ෂාව. දැන් බලන්න පින්වන්දි, අපේ ජීවිතය මේ තුල නෙමෙයිද ගත වෙන්නේ? උපන් මොහොතේ ඉඳලා මරණය දක්වා මේ අරුබුදයේ කොටස්කාරයෝ අපි. මේ ජීවිතේ පමණක්ද? නැහැ, සසර පුරාවටත් අපි මේ අරුබුදේ කොටස්කාරය. දැන් අපි කතා කරේ මේ කර්ම විපාක දුක් සහිතව දුන්නේවා. දැන් මේ දේශනාදි භාගතනාසේ දේශනා කරන්නේ දුක් සහගත කර්ම විතරක් නෙමෙයි. දැන දැන රැස් කරන ලද, දැන දැන කරන ලද, චේතනාත්මකව කරන ලද හැම කර්මයක්ම. දැන් සමහර අවස්ථාවල තියෙනවා මේ පින්වතුන්ට මතක ඇති මල්ලිකා දේවිය. කොසල් රජතුමාගේ අගමෙහසිය, අග්‍රමහේෂිකාව. එතෙන්ට ඇය පත් උනේ ඒ ජීවිතේම රැස් කරගත් පිනක් නිසා. දිනක් භාග්‍යවතුන් වහන්සේ පිණ්ඩපාතේ වැඩම කරනවා ආනන්ද ස්වාමීන් වහන්සේත් එක්ක. මල් නෙලලා ජීවත් වෙන දුප්පත් දියණියක් තමන්ගේ පියාගේ මල් කඩේට මල් අරගෙන යනවා. ඇය අතේ තිබුණා ආහාරයට ගන්න කැවුමක්. දැන් මේ දියණිය එන පාරේ භාග්‍යවතුන් වහන්සේ ඉදිරියට පිණ්ඩපාතේ වඩිනවා. අර දියණියට හිතන මේක භාග්‍යවතුන් වහන්සේට පූජා කරන්න. භාග්‍යතනාසිට පූජා කරා. භාග්‍යතනාසී එතන නතර වුණා. ආනන්ද සාමීන් වහන්සේ දැනගත්ත භාග්‍යතුන් වහන්සේ මේ වැඩ ඉන්නයි සූදානම. වැඩ ඉන්න ආසනයක් හැදුවා. භාග්‍යතනාසී එතන වැඩ ඉඳලා ඒ කැවුම වැළඳුවා. වළඳලා සිනා පහල කළා. ආනන්ද සාමීන් වහන්සේ හුවා සාමිනි භාග්‍යතුන් වහන්සේ ඒ දියණිය කරපු පූජාවේ ආනිසංස කොහොමද කියලා හුවා. පින්වත් ආනන්ද, ඇය අද සවස මේ රාජ්‍යයේ රජතුමාගේ අගමෙහෙසි වෙනවා කිව්වා. එච්චර පිනක් උපද්දව ගන්න ඇයගේ සිතේ තිබ්බ පහන් බව කොයිතරම් මහත්ඵල මහා විපුල වෙන්නේ නැද්ද? කොසෝ රජතුමා යුද්ධෙකට ගිහිලා යුද්ධෙ පෙරදිලා දැන් පැනලා යනවා මේ පාරෙන්. යනකොට අර දියණිය ඉන්න මල් කඩේට පැමිණුණා හැංගෙන්න. රජතුමා පැමිණ නිසා මේ දියණිය හොඳට සංග්‍රහ කළා, උපස්ථාන කළා, ඒ ඇප උපස්ථාන ටික කරා. රජතුමා මේකට පැහැදුණා. රජමාලිගයට ගිහිල්ලා ඇයව ගෙන්නගෙන අගමෙහසි බවට පත් කරගත්තා. බලන්නේ දිත්තේවා දම් එක්ක මේ ජීවිතේ. දැන් ඇයට මේ ජීවිතේ මේ පින විපාක දුන්නා. එතර බලන පින්වත්නි, මේ හැම දෙයක්ම ඒ හිතේ පහන් බව මතයි පවතින්නේ. දුෂ්ට සිතින් යමක් කරොත් භාග්‍යතුනාසි දේශනා කරන ඒක තමන් පසුපස එන්නේ කොහොමද? කරත්තය බැඳ ගොනා පසුපසේ කරත්ත රෝදය පැමිණෙනා වගේ. කරත්ත රෝදය ගොනා පසුපස පැමිණෙනවා කියන්නේ ඔහුට මහා බරක් අදින්න සිද්ධ වෙනවා. ඒ වගේ අපිත් සසරේ යම් යම් අවස්ථාවල මහා බරවල අදින්නේ නැද්ද? අදිනවා. අපිට සමහරට උහුල ගන්න බැරි, අපිට ජීවිතේ එපා වෙන, අපිට මැරෙන්න හිතෙන වේදනාකාරී අත්දැකීමට අපි මුණ දෙන්නේ නැද්ද? මුණ දෙනවා. ඒ කුමක්ද? අපේ අතීත සසරේ සිත, කය, වචනේ වරද්දවාගෙන රැස් කරගත්ත දෙයක්. ඉතින් ඒ නිසායි පින්වත්නි, මේ අපි කල්පනා කර කර කල්පනා කර කර බුද්ධ ශාසනයක් මුණ ගැහුණ වෙලාවේ මේ ජීවිතේ මේ දහම් පරියාය අපේ ජීවිතේට ගල්ප ගන්න මහන්සි ගන්නවනේ. අවංක වෙහෙසක් හෝ අපි අඩුම තරමේ ගත්ත අපිට ප්‍රතිඵල ලබන්න අපිට පින නැති වෙන්න පුළුවන්. නමුත් මේ ජීවිතේ අවංක වෙහෙසක් ගත්තත් ඒ අවංක වෙහෙස අවංකව පිළිහිටව ගන්න සිහිය, අවංකව පාවිච්චි කරන නුවණ ඊළඟ ජීවිතේ අපිට මුණ ගැහෙන්නේ ඒ දහම දකින්න සුදුසු වීරියක්, සිහියක්, නුවණකින් යුක්ත කලන මිතුරු ඇසුරන්ගෙන්, මේ මිතුරන්ගෙන් පිරුණු ලෝකයක හොඳ ජීවිතයක් විදිහට. ඒ අපි මේ ජීවිතේ ගන්න වෙහෙස දහම දකින්න ගන්න මහන්සිය, ඒ හැම එකක්ම චේතනා පහල කර කර කරන්නේ. දැන් මේ හැම දෙයක්ම අපි මේ ඇස, කන, නාසය, දිව, කය, මනස මුල් කරගෙන නෙමෙයිද කරන්නේ? දැන් බලන්න අපිට, දැන් භාග්‍යතුනාසගේ චෛත්‍ය රාජයන් වහන්සේලා, ධාතුන් වහන්සේලා ඇස් දෙකෙන් පේනවා. ඇස්සයි රූපය විඥානය එකතු වෙනවා. මොකද ඇති වෙන ස්පර්ශය. ඒ ශ්‍රාවකයන් මුණ ගැහෙනවා. ස්පර්ශය ඇති වෙන ඇස් තුළ. පස්සපච්ච වේදනා, විඳීම හට ගන්නවා. හැබැයි ඒ විඳීම ලෞකික දෙයක්ද? ලෞකික දෙයක් නෙමෙයි. නිෂ්කාමී ජීවිතයකට මම්පෙත් ඉවර කරන දෙයක්. තමන් දක්ෂ වුණොත් ඒ හැම මොහොතකම පහන් සිත් උපදව ගන්න, ගුණ සිහි කරන්න. කුමක් දෙවෙන්නේ? එයාගේ ඒ ස්පර්ශය තුළ එයාට පින ස්පර්ශ වෙනවා. අපි මේ දහම් අහන්නේ කණින්. කනින් මේ දහම් අහනකොට කනයි ශබ්දය විඤ්ඤාණය එකතු වෙනවා. අපි ඒ දහම් රසය විඳිනවා. අපි ඒ දහම් රසය අඳුන ගන්නවා දහම. අපි චේතනා පහල කරනවා දහමට අනුව. එක භාගතනස්සේ වදාලේ පුඤ්ඤං. මේ යම්කිසි කෙනෙක් පිනට අනුව කර්ම රැස් කරනවා නම් පුඤ්ඤූපගං හෝති විඤ්ඤාණං. එයාගේ විඤ්ඤාණය සකස් වෙනවා පිනට අනුව. දැන් අපි ගමු අර අඟුලිමාල මහරහතන් වහන්සේ. කලින් කර්මය සකස්සේ විඤ්ඤාණය සකස්සේ වී තිබෙ කොහොමද? පවට අනුව. ඒක සකස් වෙලා ඒක ඒ විදිහටම ගියා නම් කුමක්ද වෙන්නේ? ආනන්තර පාප කර්මය සිද්ධ වෙලා නිරයේ උපදිනවා. එහෙම තිබුණු විඤ්ඤාණය සංස්කාර වෙනස් වීම නිසා වෙනස් වුණා. ඇයි ඊළඟට ආරෂ්ඨායක මාර්ගයට පැමිණුණා? භාග්‍යතුන් වහන්සේ කෙරෙහි හිත පහදව ගත්තා. පහදව ගන්න තියෙන චේතනා පහල කරලා. ඊළඟට සීලය දියුණු කරන සිත කය වචනේ සංවර කරගන්න. කරන්න තියෙන්නේ චේතනා පහල කර කර. චේතනා පහල කර කර වචනේ පිරිසිදු කරගත්තා. ක්‍රියාව පිරිසිදු කරගත්තා. ආජීවය පිරිසිදු කරගත්තා. ඒ චේතනා පහල කරන්න කරන්න ඊට අනුව තමයි මේ විඤ්ඤාණය වැඩෙන්නේ. හැබැයි ඒක භාග්‍යතුනාස දේශනා කරනවා සමහර කර්ම තියෙනවා කලුත් නොවන සුදුත් නොවන කර්මයේ ශේවීම පිණිස පවතින කර්ම. එතකොට මේ ආරෂ්ඨායක මාර්ගය තුල කෙනෙක් සෝතාපන්න වෙලා මේ චේතනාව හසුරවනවා කියන්නේ එතන රැස් වෙන කර්මයේ කුමක්ද? ඒක කලුත් නෙමෙයි සුදුත් නෙමෙයි. ඒ කියන්නේ දිව්‍ය ලෝකයන්ද ඒක බලපානෙහිකුත් නෙමෙයි. ඊළඟට නිරේ ප්‍රේත ලෝකයන්ද බලපානෙහිකුත් නෙමෙයි. කර්මයේ ශේවීම පිණිස පවතින එක. ඒකනේ දැන් සෝතාපන්න වෙනකොට එයා ආත්ම භාව 7 සසර ගමන යන්නේ. එයා නිරේ යන්නේ නැහැ. ප්‍රේත ලෝකේ, තිරිසන් ලෝකේ, අසුර ලෝකේ යන්නේ නැහැ. එතකොට ඒ කර්මයාගේ ෂේ වුණා. එයාගේ ගමන ඍජු වුණා. එයා ආයේ කැරකිලා එතෙන්ට යන්නේ නැහැ. ඊළඟට එයා සකදාගාමි වෙනවා. මොකද වෙන්නේ? කාමරාග පටිග තුනී වෙනවා. තුනී වුණාම එයා එකපාර සකින් දේව ඉමන් ලෝකං ආගමස එක වතාවක් මේ ලෝකෙට පැමිණෙනවා. ඇවිල්ලා එයා මොකද කරන්නේ? එතනින් එයා දැන් මේ ආර්ය අෂ්ටායක මාර්ගයේ තුල ඉන්න කෙනා. කර්ම ශේවීම පිණිස පවතින ප්‍රතිපදාවේ හික්මෙන කෙනා. එයා එතනින් පිරිනම් පානවා. අනාගාමි වෙනවා. අනාගාමි වෙනකොට අර කාමරාග පටිග ප්‍රහාණය වෙලා යනවා. එතකොට මොකද වෙන්නේ? න ආගාමි. නැවත මේ ලෝකයට පැමිණෙන්නේ නැහැ. බඹලෝ ඉපදෙනවා. බඹලෝ ඉපදෙලා එතනින් පිරිනම් පානවා. মানে ඍජු ගමනක් යනවා. ඒ හැම මොහොතකම සංස්කාර සකස් වෙනවා. හැබැයි ඒක උපතක් පිණිස, ඒ කියන්නේ මේ සසරේ පැවැත්මක් පිණිස නෙමෙයි, සසරේ නැවැත්මක් පිණිස. අරහත්ත්වයටපත් වෙන රාග ද්වේෂ මොහ ප්‍රහාණය කරලා දාන. ඒක කරන්න තියෙන චේතනා පහල කර කර. ඇයි රාගය ප්‍රහාණය කරන්න අසුභය වඩන්න ඕනේ, ද්වේෂය ප්‍රහාණය කරන්න මෙත්සිත වඩන්න ඕනේ, ඊළඟට මෝහේ ප්‍රහාණය කරන මේ පටිස්සමුප්පාදේ මනාවකට අවබෝධ කරන්න ඕනේ. සසරේ මේ යන ස්වභාවය, ධාතු, ආයතන, පංචපාදනස්කන්ධි විදර්ශනා කරන්න ඕන. එතකොට තමයි එයාගේ මේ අවිද්‍යාව දුරු වෙලා විද්‍යාව උපදින්නේ, සත්‍ය දකින්නේ. ඒ හැමදේම සංස්කාර නෙමෙයිද? සංස්කාර. නමුත් ඒවා කලුත් නෙමෙයි, සුදුත් නෙමෙයි. කර්මේශය වීම පිණිසයි පවතින්නේ. ඉතින් ඒ නිසා පින්වත්නි, මේ අපිට ලැබිලා තියෙන අවස්ථාව හරිම දුර්ලභ එකක්. මොකද අපිට හැමදාම සසිරේ බුදුසසුන් මුණ ගැහුනේ නැහැ. සමහර අවස්ථා තියෙන අපිට දකින්න ලැබෙද්දි ශ්‍රාවකයන් වහන්සේලා, උන්වහන්සේලාගේ අතීත ජීවිතවල බුද්ධ ශාසන බොහෝ පමණක් මුණ ගැහිලා, ඒ මුණ ගැහිච්ච හැම ජීවිතයකම අවංක වෙහෙසක් අරගෙන ඒ සසුනේ නිවන් අවබෝධ කරන්න. නමුත් ඒ අවංක වෙහෙස ප්‍රතිඵල ලැබුවේ ගෞතම බුද්ධ ශාසනේ. එනිසා පින්වත්නි, අපිට තේරෙන්නේ නැහැ සසර ගමන අපේ කොයි විදිහට අපේ ඊරණම සකස් වෙලා තියෙනවද කියලා. සමහරු පසේබුදු වෙලා සසර ගමන අවසන් කරනවා. මහා පුණ්‍යවන්ත උත්තමයන් සම්බුද්ධත්වයට පත් වෙලා සසර ගමන අවසන් කරනවා. බොහෝ පිරිසක් ශ්‍රාවක රහතන් වහන්සේලා බවට පත් වෙලා සසර ගමන අවසන් කරනවා. හැබැයි මේ හැම දෙයකටම මුල්ුණේ අවංක අදිෂ්ඨානය, අවංක කැපවීම, අවංක වීරිය. එහෙනම් ශ්‍රාවකය විදියට කල්පනා කරන්න ඕනේ කුමක්ද? මේ සසුන මුණ ගැහුන වෙලාවේ අවංකව මේ ධහමේ හික්මෙන්නට. එනිසා පින්වත්නි, අපිට දැන් ලැබිලා තියෙන ලාභය අපි ඊළඟ ජීවිතේ මිනිස් ලෝකයට આવොත් ලැබෙන්නේ නැහැ. චක්කවති සීහනාද සූත්‍රයේදී භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා, පින්වත් මහණෙනි, අනාගතයේ මේ මිනිසයාගේ ආයුෂ අඩු වෙලා ගිහිල්ලා අවුරුදු 10ට බහිනවා. ඊට කලින් මේ මිනිසයාගේ ජීවිත තුළ උද්දීපනය වෙනවා, ඉස්මතු වී පේන්න ගන්නවා, බබලන්න ගන්නවා අධර්ම රාගය. ඒ කියන්නේ රාගයට සම්මතය නැහැ, සම්මත පවුරු පද නම් මොකුත් නැහැ. විෂම ලෝභය. ඒ ලෝභයට කිසිම මේ සදාචාරයක් එහෙම කිසිම දෙයක් නැහැ. අධර්ම රාගයේ විෂම ලෝභය, මිත්‍යා දෘෂ්ටිය මේ දහම සැක කරනවා. බුදුරජාණන් වහන්සේලාගේ දහම සැක කරන්න ගන්නවා. ඔය තුන බලවත් වෙනකොට ආශ බහිනවා කියලා. ඒ භාග්‍යතුන් වහන්සේ දුටු අනාගතය නොවේද අපේ මේ වර්තමානයේ? ඒ භාග්‍යතුන් වහන්සේ දුටු පරිහානිය කර වර්තමා අනාගතයේ කොටස් කරුව තමයි අපි. භාග්‍යතුන් වහන්සේ වදලා අවුරුදු 10ට බැස්සට පස්සේ මේ අයගේ මේ කුසල් කියන නාමයවත් නැහැ කියන. මේ අහන දහම අහලකවත් නැහැ. පින් දහම් ගැන කිසිම කතා බහක් නැහැ. උපස්ථාන කරනකොට, වැඩිහිටියන්ට ගෞරව කරනකොට, පින් දහම් රැස් කරන අය දකින්නකොට නිඳා අපහාස කරනවා කිව්වා. සමාජයේ ගෞරව කරන්නේ දෙමව්පියන්ට ගරහන අයව, ගුරුවරුන්ට ගරහන අයව, නිඳා අපහාස කරන අයව. ඒ ලක්ෂණු දැන් පහළ වෙලා නැද්ද? දැන් ඒවා උද්දීපනය වෙන්න පටන් අරන්. වේගෙන් මේ පරිහානිය සිද්ධ වෙනවා. භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා, පින්වත් මහණෙනි, ඔය අනාගතයේ තමයි ඉදිරියට සිද්ධ වෙන්නේ. එතකොට ඒක දේශනා කළේ කවුද? භාග්‍යතුන් වහන්සේ. එතකොට අපි ඒක ප්‍රතික්ෂේප කළොත්, අපි ඒක ප්‍රතික්ෂේප කරනවා කියන්නේ භාග්‍යතුන් වහන්සේගේ තථාගත ඥානයක් තමයි මේ ප්‍රතික්ෂේප කරන්නේ. මොකද ඒ ඥානෙ භාග්‍යතුන් වහන්සේ වදාළ යංච බික්කවේ රත්ති තථාගත අනුත්තරං සම්මා සම්බෝධි. පින්වත් මහණෙනි, යම් රාත්‍රියක තථාගත රහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ අනුත්තර වූ සම්මා සම්බෝධියට පත් වුණාද, යංච රත්තිං අනුපාදිසේසාය නිබ්බාන දාතය පරිනිබ්බායති, යම් රාත්‍රියක තථාගතයන් වහන්සේ මේ පරිනිර්වාණ ධාතුවේ පිරිනිවන් පානවාද, යං ඒ තස්මින් අන්තරේ, අන් ඔය අතරතුර බාසති ලපති නිද්දිසති, යමක් භාග්‍යතුනාසේ ප්‍රකාශ කරනවාද, දේශනා කරනවාද, පණවනවාද, සබ්බන්තං තතේව හෝති, ඒ සියල්ල ඒ විදිහටම සිද්ධ වෙනවා. නො අඤ්ඤතා, වෙන විදිහකට සිද්ධ වෙන්නේ නැහැ. එහෙනම් අපි මේ අහන හැම දහමක්ම මේ විදිහටම සිද්ධ වෙනවා, වෙන විදිහකට සිද්ධ වෙන්නේ නැහැ. අපි ඇසූ දහම කුමක්ද? භාග්‍යවතුන් වහන්සේ වදාළා, සංචේතනිකානං කම්මානං කතානං උපචිතානං අප්පටි සංවිදිත්තා ව්‍යන්තී භාවාය. පින්වත් මහණෙනි, දැන දැන කරන ලද, දැන දැන රස කරන ලද කර්මයන්ගේ විපාක නදී අවසන් වෙන්නේ. එක්ක මේ ජීවිතේ, මතු ජීවිතේ නිවන් දකින අතුරු මේ පරියය අපිට සීයේ තියෙන්න ඕන. එතකොට එයා අරුබුද හමුවේ සැලෙන්නේ නැහැ. ඊළඟට භාග්‍යතුන් වහන්සේ අදලා වඩන්නේ, ස්ත්‍රියක් වුණත් පුරුෂයක් වුණත් මෙත්සිත, කරුණාව, මුදිතාව, උපේක්ෂාව. අපි මේ කය අරගෙන යන්නේ නැහැ. චිත්ත මාත්‍රයකින් ඉන්නේ. රැස් කරගන්න පින හෝ පව දෑවැද්ද කරගෙන අපි සසර ගමනේ කොටස්කාරයේ විදිහට ඉදිරියටත් යාවි මේ දහම අපිට ගිලිහුණත්. ඒ නිසා අපි හැම දෙනාටම මේ ඇසූ ශ්‍රී සද්ධර්මය, අපගේ ගෞතම සම්බුදුරජාණන් වහන්සේගේ සම්බුදු සසුනේ සනාතන රැකවරණය ලැබීම පිණිස, උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කර ගැනීම පිණිසම හේතු වේවා. සාදු සාදු සාදු. අද දින අසිරිමත් දම්සක ධර්මදේශනය සඳහා දායකත්වය දරන්නේ අමලා වැරැල්ල පොළමෑණියන් සහ දරු මුණුපුරන් විසින්. අමලා වැලිගොඩ පොළ මහත්මිය සහ ඒ දරු මුණුපුරන් විසින්. ඒ පින්වතුන් බලාපොරොත්තු වෙනවා මීට මාස 6කට පෙර මිය පරලොව ගිය හිටපු පොලිස් අධිකාරී පින්වත් H.B. වැලිගොඩපොළ මහතාට මේ උතුම් ධර්ම දාණය සඳහා දායකත්වයේ දරන අමලා වැලිගොඩපොළ මහත්මිය සහ පවුලේ පින්නතුන් නමින් මිය පරලොවේ සියලු ඥාතීන්ට මේ පින් අනුමෝදන් කරන්නට, ඒ පින්වත් සෑම සියලු දෙනාගේම පරලොව ජීවිත සුඛී සුවපත් භාවයට පත්වෙත්වා, සැපවත්වෙත්වා, උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කිරීමේ වාසනාව ලබත්වා. සාදු සාදු සාදු. ඒ වගේම රැස් කරගත් සියලුම පුණ්‍ය ධර්මයන් මේ පින්වතුන් බලාපොරොත්තු වෙනවා අපගේ ගුරු දේවෝත්තම පරම පූජනීය පින්වත් ලොකු සාමීන් වහන්සේට අනුමෝදන් කරන්නට, සිල් ගුණ දම් දරණ මහ සංඝරුවනට අනුමෝදන් කරන්නට, පින්වත් අනගාරිකා මෑණියන් වහන්සේලාට අනුමෝදන් කරන්නට, ඒ සියලු මහ සංඝරුවනට පින්වත් මෑණියන් වහන්සේලාට මේ සියලු පුණ්‍ය ධර්මයන් අනුමෝදන් වෙත්වා, උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කර ගැනීමේ වාසනාව ලබත්වා. සාදු සාදු සාදු. මේ උතුම් ධර්ම දාණයෙන් රැස් වූ සියලු පුණ්‍ය ධර්මයන් මේ සඳහා දායකත්වයේ දරන පින්වත් අමලා වැලිගොඩපොළ මෑණියන්ට, දූදරුවන්, මුණුපුරු මිනිපිරියන් ඇතුළු එම පවුලේ සියලු දෙනාට, ඥාතීන් හා හිතවතුන් සියලු දෙනාට අනුමෝදන් වෙත්වා. ඒ සෑම සියලු දෙනාටම කායික මානසික සුවපත් භාවය උදා වේවා. උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කර ගන්නට මේ ධර්ම දානමය පිණේ පින්වත් සෑම සියලු දෙනාටම හේතු ආසනා වේවා. සාදු සාදු සාදු. රැස් කරගත් සියලු පුණ්‍ය ධර්මයන් සියලු දේව බඹනා කැල සතර සිතින් අනුමෝදන් වෙත්වා, සියලු රැකවරණ සලසත්වා, ප්‍රාර්ථනීය බෝධියකින් නිවන් සැප සලසා ගනිත්වා. සාදු සාදු සාදු. අප හැදු වැඩූ පින්වත් දෙමව්පියන්ටත්, අනගාරිකා පුණ්‍ය භූමි තුළ අපට රැකවරණය සලසන අපගේ පින්වත් අම්මාටත්, පින්වත් අප්පච්චීටත්, TNL රූපවාහිනී නාලිකාවේ ගරු සභාපතිතුමා ඇතුළු ඒ කාර්ය මණ්ඩලයේ සියලු පින්වතුන්ටත්, ශ්‍රද්ධා රූපවාහිනී නාලිකාවේ ඒ කාර්ය මණ්ඩලයේ සියලුම පින්වතුන්ටත්, අප සෑම සියලු දෙනාටමත් මේ සියලු පින් එකසේ අනුමෝදන් වෙලා ගෞතම බුදුරජාණන් වහන්සේගේ සම්බුද්ධ සසුනේ සනාතන රැකවරණේ ලබා ගැනීම පිණිසම මේ සියලු පුණ්‍ය ධර්මයන් හේතු ආසනා වේවා. සාදු සාදු. නමෝ බුද්ධාය. අප සෑම සියලු දෙනාගේම මෙලව පරලව යහපත පිණිස උතුම් ගම්භීර වූ ධර්මයක් දේශනා කොට වදාළ දඹදෙනිය මුතුගල මහමෙවුනාව අනගාරිකා භාවනා අසපුවෙහි වැඩවසෙන පින්වත් කුරුණෑගල නාදදත්තා මෑණියන් වහන්ස, ඔබ වහන්සේට අප සෑම සියලු දෙනා මේ උතුම් ධර්මය ශ්‍රවණය කිරීමෙන් රැස්කර ගන්නට යෙදුණු යම් තාක් පුණ්‍ය ධර්මයක් ඇත්නම්, ඒ සෑම සියලු පුණ්‍ය ධර්මයක්ම ඔබ වහන්සේට මේ ජීවිතයේදීම, මේ ගෞතම බුද්ධ ශාසනයේදීම උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වීම පිණිස හේතු වේවා, වාසනා වේවා කියා අනුමෝදන් කරමු. සාදු සාදු සාදු. මේ අවස්ථාවේදී පින්වත් මෑණියන් වහන්සේ උදෙසා උතුම් පරිස්කාර පූජාව සිද්ධ වෙනවා ඇත. මේ අයුරින් අද දවසේදී ශ්‍රද්ධා නාලිකාව ඔබ වෙතගෙන ආ අසිරිමත් දම්සක ධර්මදේශනාත්මක වැඩසටහන නිමාවට පත්වෙනවා. ඒ වගේම මේ මොහොතේදී TNL ශ්‍රද්ධා සමකාමී විකාශය නිමාවට පත්වන අතර ඔබට තවදුරටත් ශ්‍රී ලංකා ටෙලිකොම් පියෝ TV නාලිකා අංක 99 ඔස්සේ ශ්‍රද්ධා නාලිකාවේ ධර්ම වැඩසටහන් සමගින් ඒකාත්මික විය හැකි. ඔබ සියලු දෙනාට මේ ගෞතම බුද්ධ රාජ්‍යයේදීම උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වේවා. නමෝ බුද්ධාය.